සිතක් නැවත ඉපදෙන්නේ. සිතක් නැවත ඉපදෙන්නේ එයාගේ ඉපදීම නතර කරගන්න බැරි වෙච්ච නිසා. ඉපදීම නැවතුණා නම් එයා ඉපදෙනවද? ඒක කරගන්න බැරි වෙච්ච නිසා නේද ඉපදුනේ? දැන් දකින්න හැම දෙයක්ම යාපත් ලෙස දකින්නේ ඔබ වහන්සේද, ඔබ වහන්සේගේ ඇසද, ඔබ වහන්සේගේ සිතද? දැන් කවුද නවත්තන්නේ? එයාව නේද එයා නවත්තගන්නේ? කලින් භවයේ ඒක යට කරගන්න බැරි නේ. ඒ නිසා එයා නැවත ආවා. සිතක් නේ යන්නේ සසරේ. මම යනවද? මම කියලා කෙනෙක් ඉන්නවද? සිත යනවා. එයාට හදාගන්න නාම රූප ඕනේ. ඒ ඉඳා හදාගත්ත ඇස කන දිව නාසය සමසිත කියලා ආයතන ටික ඔක්කොම හදාගෙන එයාව යාදා ගන්නවා. එතකොට එයාව එයාට අදා ගන්න ඕනේ. එයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඉපදීම නවත්තන්න. නිවීමක් නේද බලන්නේ? එයාව එයාට හදා ගන්න මොනවද ඕනේ එයාට? ඇලීම් ගැටීම් ඕනේ. ඇලුනොත් ගැටුනොත් තමයි සිතක් ඇදෙන්නේ. මේ දෙකෙන් අයින් වුණොත් ඇදෙන්නේ නැහැ. ඇලුනොත් ඇදෙන්නේත් නැහැ. ගැටුනොත් ඇදෙන්නේත් නැහැ. ඇලෙන්න ඕනේ ගැටෙන්න ඕනේ. එතකොට තමයි යාගේ දුර්වලකම් ඔක්කොම යාට තේරෙන්නේ. එතකොට තමයි යාව අදා ගන්න පුළුවන් එයාට. නැත්තම් අදා ගන්න බෑ. දැන් අපි මොකද කරන්නේ? එක්කෝ ඇලීමක් දෙනවා නැත්තම් ගැටීමක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා හොඳ ප්‍රශ්නයක් ඒක. භාග්‍යතුන් වහන්සේ කියනවා ආනන්ද මහබෝසතාණන් වහන්සේගේ අවසාන භවයේ තමයි වෙස්සන්තර ජාතකය. ඔව් වෙස්සන්තර රජතුමා මම තමයි මේ ඉන්නේ. ඒ යසෝදරා මේ ඉන්නේ. ඒ ක්‍රිෂ්ණජනා දියණිය මේ ඉන්නේ. රාහුල කුමාරයා කියලා බුදුහාමුදුරු විස්තරය කියනවා. ඊට පස්සේ කියන එක්තරා භවයක සේරිවාණී ජාතකේ ඕන් දේවදත්ත මට කරපු දේවල්. ඒ කාලෙන් මා බෝධිසත්ව වශයෙන් හිටියේ මම. එතන ප්‍රධාන වෙළඳා ආනන්ද ඔයා තමයි. දැන් බුදුහාමුදුර මොකද ඒ කියන්නේ? සිතක් යනවා කියලා කියනවද යන්නේ නැහැ කියලා කියනවද? ඒ හිටපු කෙනාමයි මම කියලා කියනවා නම් දැන් යනවද නැද්ද? හරියට කියන්න මං නිසා එකඟ වෙන්න එපා. ඔබ වහන්සේ විද්‍යාවට එකඟ වෙන්න. සත්‍ය ධර්මයට එකඟ වෙන්න. එතන යනවා කියනවද යන්නේ නැහැ කියනවද? දැන් නවීන විද්‍යාවෙන් මෝහණය හිප්නොටිසම් කියලා එකක් තියෙනවානේ. හිප්නොටිසම් කියලා විද්‍යාවක් හොයාගෙන තියෙනවානේ. ඒක මෝහණය කළා. ආ අවුරුදු 7යි 3යි 2යි 1යි බඩේ ඉන්නවා මාස 5යි මාස 3යි. දැන් නැහැ. දැන් කොහෙද ඉන්නේ? ආ දැන් මම ගොවිතැන් කරනවානේ. කොහෙද? අනුරාධපුරේ. එහෙමද? දැන් ගොවිතැන් කරන දැන් වයස කීයද? 91යිනේ. ආ දැන් මොනවද කරන්නේ? ගොවිතැන් කළා ගෙදර යන්න යනවා. අනේ සර්පේ කෑව මට. සර්පේ මොනවද? නයික් කෑවා. ආ දැන් මොකද කරන්නේ? මට අමාරුයි. මට ඔක්කොම කරුවල වේගෙන යනවා. එහෙම නැවතුණා. ආපහු කියනවා දැන් ඔයාට දවසයි, දැන් සතියයි, දැන් මාසයයි දෙකයි කියලා හායි ආයි කියනවා. දැන් කොයිද ඉන්නේ? දැන් මං ඉපදිලා ඉන්නේ. මං මට අවුරුදු 2යි. දැන් මං මොන්ටිසෝරි යනවා. අද මොනවද ඉගෙන ගත්තේ? මට ඉගෙන දුන්නා මේ රෝසමල් ගැන. එහෙමද පුතා? දැන් මොනවද කරන්නේ? දැන් මං ගෙදර යන්නේ. අම්මා එනවා. දැන් එක්කගෙන යන්න. අම්මගේ නම මොනවද? නම් ඔක්කොම කියනවා. දැන් හිප්නොටිසම් වලින් ඔප්පු කරනවා. මේ පුංචි දරුවා දන්නේ නැහැ මොකවත්. හැබැයි ගිහින් බලනකොට එතන ඒම කිරියත්තගෙන ණය කාලා මැරිලා තියෙනවා. දැන් මේ දරුවා ඒ ගිහිල්ලත් නැහැ, දන්නෙත් නැහැ. මේ පොඩි ළමයාට විස්තර මොකවත් දන්නේ නැහැ. අකුරු දන්නෙත් නැහැ. හැබැයි හරියටම විස්තරේ කියන නිසා එයාමයි මෙයා කියලා විද්‍යාවෙන් ඔප්පු කරනවා. දැන් කියන්න එයාමද මෙයා ඒම ක්‍රමයක් තියනවද නැද්ද? දැන් නැහැ කියලා ඔප්පු කරන්නේ කොහොමද? නැහැ කියලා ඔප්පු කරන්නේ කොහොමද? ලෝකේ පවතින්නේ එකයිනේ. මේ ලෝකෙම පවතින එකයි. එකම විශ්ව ධර්මතාවය තුල නිර්මාණනේ මේවා. හැමදේ තුලම හැමදේම තියනවද නැද්ද? එහෙනම් අතනින් චුත වෙනකොට මතු වෙන්නේ එයා නෙමෙයි. එයාමයි හැමතැනම ඉන්නේ. ඒ නිසා මෙතනින් මතු වෙනවා. එයාමයි මේ. හැබැයි එයා නෙමෙයි. මුළු විශ්වය පුරාවටම තින්නේ එකම මේ ධර්මතාවය. දැන් යුනිවර්සල් මැග්නටිසම් කියලා කියනවා. විශ්ව ශක්තිය කියලා. විශ්ව ශක්තිය කියලා කියන එක දෙකක්ද එකක්ද? එතකොට යම්කිසි කයක් ඇතුළත ප්‍රාණයක් ඇතුළත තියෙන්න ඕනේ මොකද්ද? ජීව ශක්තිය. ඇයි 50ත් එක්ක සම්බන්ධ වෙච්ච ජීව. ජීව ශක්තිය විශ්ව ශක්තියට එකතු වුණාම එයා දෙකක්ද එකක්ද? එතකොට මෙතනින් චුත වෙන කෙනා තව තැනකින් මතු වෙනවා නම් එයාමද නැත්නම් වෙන කෙනෙක්ද? මෙතනින් නැති වෙනකොට බග්ගල අතනින් ඇති වෙනවා. දැන් තව උදාහරණයක් කියන්නම්. ඉටිපන්දම පත්තු කරන ඔබ වහන්සේ. තව ඉටිපන්දම් 100ක් තියෙනවා පත්තු කරන්න. පොඩි කොල කැල්ලක් අරන් අරකින් ගින්දර ටිකක් අරන් පත්තු කරන අර ගින්දරමද නැත්නම් මේක අලුත් වෙන ගින්දරයක්ද? දැන් කොල කැල්ලකින් මේ පත්තු කරාම මේක ඇවිලෙනවා. ඒකට ආවේ අර ගින්දරමද එහෙම නැත්නම් අලුත් වෙන ගින්දරයක්ද? තාම වැටුන්නේ නැද්ද? එතන ගින්දර පවතින නිසා මෙතන ගින්දරක් ඇති වුණා. එතන ගින්දර පවතින්නේ නැත්නම් මෙතන ගින්දරක් ඇති වෙන්නේ නැහැ. එතන ගින්දර පවතිනවා. ඒ නිසා මේ කොලේකට ගින්දරක් ඇති වුණා. මෙතන කෙලෙස් පැවතුනොත් අතන කෙලෙස් වලින් එකක් ඇති වෙනවා. එයා නෙමෙයි. එයාම තමයි. මෙතන චුත වෙනකොට අතන බග්ගල මතුවෙන. ඇයි? ඒ කර්මය කොතනද වැඩිපුර මේ එකතු වෙලා තිනේ එතන බග්ගල එක මතුවෙනවා. එතන එයා ඉපදෙනවා. හැබැයි කියනවා එයාමයි මං ඇයි ඒ කියන විඥානෙද කරපු දේවල් කියපු දේවල් ටික මෙතන පරිසම් දෙනවානේ. ඒ නිසා අර සමස්ත නාම රූපත් එක්ක ගනුදෙනු වලින් කියනවා එදා මං එයාට ගැව්වා ආනන්ද අද මේගොල්ල මට ගාන්න ඇවිල්ලා. ආනන්ද එදා මම ආවලාට බැන්නා. ආනන්ද අද මේ මුළු ගමම එකතුල අපට බයිනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා ඒ මමමයි කියලා. මම නෙමෙයි. එතන තිබුණා ඒ නිසා මෙතන තියෙනවා. එතන පැවතුණා ඒ නිසා මෙතන පවතිනවා. කොලේකට පත්තු කරලා ගන්නකොට ඒ ගින්දර නෙමෙයි එන්නේ. ඒ ගින්දර පවතින නිසා මේ ගින්දර ඇති වුණා. මේක තමයි භවයේ යන චක්‍රය ඉපදෙන ක්‍රමවේදය. ඵලයකට පත්තුනම මිට එයා එකක් තියෙනවා ඒක කියනවා. ඒක ගැඹුරු එකක්. ඒක කොහමද වෙන්නේ? ඒක සයන්ටිෆිකලි ඒ අණු වල ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ කොහමද? අණුවකින් තවත් තැනකට අණුවකට ඩේටා ට්‍රාන්සැක්ෂන් වෙන්නේ කොහමද? මෙතනින් චුත වෙනකොට අතනින් මතුවෙනා නම් මේ කර්ම ටික එතනට ලින්ක් වෙන්නේ කොහමද කියන එක පස්සේ කියනවා.